අනුරකුමාර දිසානායක මහතා මෙම මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වේදන් කළා. ඒ ධනස්කන්ධය වේදන් කරලා ඔවුන්ට ලබා ගන්න හැකි වුණේ මන්ත්‍රී ධූර ආසන හතරක් පමණයි. ඒ මන්ත්‍රී ධූර ආසන හතර ගත්තයින් පස්සේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේදී විශාල අර්බුද ගණනාවක් ගණනක්. එක පැත්තකින් නීතිඥ කුෂ්මාල් ඔහු ඉතා පැහැදිලිව මාධ්‍ය වලට ප්‍රකාශ කළා ජාතික ලැයිස්තුව නිවැරදිව පත් කළා නැහැ. ඒ වගේම පරාජිතයි. මොකද මැතිවරණයට කලින් අනුරකුමාර දිසානායක මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේ පරාජිතයෙන් ජාතික ලැයිස්තුවෙන් දාන්නේ නැහැ කියලා. ඒතර පරාජිතයෙන් ජාතික ලැයිස්තුවෙන් දැම්මා. ඒ නිසා ඉතිහාසයේ කියපු දේවල් ආපස්සට හරවලා ඒ වගේම පත්තර දැන්වීම සඳහා පමණක් කෝටි 59කට වැඩි මුදලක් වියදම් කළා. මොකද මේ පත්තර දැන්වීම සියල්ලගෙම එකතුව අපි ගණන් හදලා බැලුවා. ඒකේ පත්තර දැන්වීම සඳහා පමණක් ජෛව වැය කළ තියෙන මුදල කෝටි 59කට වැඩි. එවැනි විශාල ධනස්කන්ධයක් වියදම් කරලා තමයි මේ මැතිවරණය මේ පරාජය ජෛවයට අත් වුණේ. ඒ නිසා මේක මැතිවරණ පරාජයක් පමණක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පරාජය. ඉතින් ජනතා විමුක්ති පෙරමුණද ඉතාම බංකොලොත් උත්සාහයක නියලෙනවා මේ දේශපාලන පරාජයේ හෙළුව වහගන්න. ජාතික නිදහස් පෙරමුණ ලබාගත් ජයග්‍රහණය හැල්ලු කරන්න. ජාතික නිදහස් පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් මේ මැතිවරණයෙන් ගත්තා. ආසන පහක් ලබා ගත්තා. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණට ජාතික ලයිස්තුවෙම ආසන ගණනාවක් ලැබෙන්න තිබුණා. නමුත් මේ ඡන්දෙදි එකදු ඡන්දයක්වත් එකතු නොකරපු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීම මත සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කරන ලද ක්‍රියාව නිසා ජාතික ලයිස්තුව අහිමුණා. නමුත් ඒ සම්බන්ධයෙන් අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දිගටම ජාතික නිදහස් පෙරමුණ ඇතුළේ මේ රටේ ජාතික ව්‍යාපාරත් එක්ක දේශපාලනයේ නියැලෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව මේ මඩ අවලාද එල්ල කරන්නේ අන් කිසි හේතුවක් නිසා නෙවෙයි. තමන්ගේ පක්ෂය ඇතුලේ අද මතුවලා තියෙන ලාල්කාන්ත සහෝදරයා පළාත් සභාවෙන් ඉල්ලා අස්සෙනවා. තමන්ගේ ජාතික ලයිස්තුවේ හිටපු මිනිස්සු ගහමරා ගන්නවා. මේ තත්ත්වය වසා ගැනීම සඳහා අනුන්ට චෝදනා කිරීම තමයි ජයග්‍රහණය මේ කරන්නේ. ඒ නිසා තමන්ගේ හෙළුව වසා ගන්න, තමන්ගේ නිර්වත පෙන්වන්න එක වසා ගන්න මෙවැනි බාල චෝදනා එල්ල කරන්න එපා කියලා අපේ ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරනවා. අදහස් අදහස් අතර ගැටුමක් ඕන නම් එන්න අපි සූදානම්. ප්‍රතිපත්ති ප්‍රතිපත්ති අතර ගැටුමක් ඕන එන්න අපි සූදානම්. අපේ අනුරචනායක මහත්තයාට විරුද්ධ අභියෝගයක් කරනවා. එන්න ප්‍රතිපත්තිත් එක්ක ගැටුමු. නිකම් මෙවැනි මඩ අවලාද දේශපාලනේ යෙදෙන්න එපා.